තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාන්ත පින්වත්නි, මේ දවස්වල අපි මේ දහම් වැඩසටහනේ සාකච්ඡා කරන්නේ මේ සංසාරේ කොයිතරම් බියකරුයිද කියන එක. සතර අපායට වැටෙන සත්වයා මේ සසර බොහෝ දීර්ඝ කරගෙන උපතින් උපතට ජීවිතෙන් ජීවිතයට සංසාර චක්‍රේ සැරිසරනවා. මේ සංසාර චක්‍රේ සිඳින්ට ලෝකෙට පහළ වෙන්නේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ ධර්මයේ පිහිටලා පින් තියෙන නුවණ තියෙන ශ්‍රාවකයා සසර දුකින් නිදහස් වෙනවා. ඒතර මෙතුවක්කල් අපිට මේ සංසාර ගමන සිඳගන්න බැරි වුණා. ඒ නිසා සසර බය ඇති වුණොත් අපිට මේ සංසාරයේ තියෙන ඇල්ම දුරු කර ගන්න පහසුයි. නැත්තම් බොහෝ දෙනා සසරට මැලෙනවා. ඉතින් ඒ නිසා අදත් ඒ ගැන විස්තර සහ ඒ කාලෙ වෙච්ච ප්‍රේත ලෝකයේ සිද්ධ වෙච්ච සිදුවීම් අදත් අපි කතා කරනවා. පින්වතුනි, අදත් අපි බලමු මොකද්ද මේ ස්වභාවය කියලා. ඊළඟට තමයි මම දැක්ක ගොඩක් මේ හිතපු දෙයක් තමයි ගොඩක් අය මේ ප්‍රේත වත්තුත් අහනකොට කතන්දරයක් විදිහට අහනවා. කතන්දරයක් විදිහට ඇහුවට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළ යම්කිසි කෙනෙක් දුක් විඳිනකොට විඳපු දුකක් ගැන අහනකොට හිතන්න කිව්වා මමත් ඒකාන්තයෙන් ඒ විදිහට සංසාරේ දුක් විඳලා තියෙනවා කියලා. එච්චර සංසාරේ දීර්ඝ නිසා. ඒ නිසා මේ අසූචි මල මුත්‍රා කන ප්‍රේතියෝ, ඇඟේ නූල් පොටක් නැති ප්‍රේතියෝ, ඊළඟ ඇස සැකිල්ලක් විතරක් තියෙන ප්‍රේතියෝ, අතපය වකුට වුණ කොර වුණ ප්‍රේතයෝ, අසූචි ගඳ ගහන ප්‍රේතයෝ, මේ ප්‍රේතයන්ගේ විස්තර අපි අහනකොට අමතක කරන්න එපා අපි සංසාරේ ওই විදිහට හිටපු බව. ජීවිත සිය දහස් ගාණක් ওই විදිහට ඉඳලා තියෙනවා. දැන් අර අපි ගිය වැඩසටහනේ කතා කරේ උම්බරී ප්‍රේත වස්තුව. ඒ උම්බරී දේවියට අර තාපසින්නාන්ති කියන්නේ 84,000ක් බ්‍රහ්මදත්ත රජුරෝරු ඔතන වළීලාලා තියෙනවා. ඒ 84,000ටම විස වෙලා තියෙන ඔබ. ඒතර ඒ වගේ මේ ප්‍රේත ලෝක දිහා බලනකොට සංසාරේ අපිම මේ විදිහේ ප්‍රේතය වෙලා 84,000 නෙවෙයි 100,000 වාරයක් ඉඳලා තියෙනවා. මේ අපේ කතාව තමයි මේ කියන්නේ. අපි වැටුණ සංසාරේ මේ අවස්ථාවේ ගැලවෙන්න බැරි වුණොත් ආයෙමත් මේ සංසාරේට වැටෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා හොඳට කල්පනා කරලා ජීවිතේ වෙනස් කරගන්න බලන්න. මේ වගේන් තීරුම් ගන්න පින් කුසල් විශ්වාස කරන්න මේක ඒකාන්තයෙන් සත්‍යයි. පින්වත්නි, මෙහෙම ලෝකයක් තියෙනවා. ඔබගේ ඇහැට නොපෙනුනාට, ඔබලගේ ගෙවල් වල කතා නොවුනාට මේ වගේ ලෝකයක් තියෙනවා පින්වත්නි. ඉතින් බුදුරජාණන් වහන්සේ සමහර සිද්ධි දැකලා දේශනා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මොග්ගල්ලාන, මම මේ ප්‍රේත ලෝකේ සමහර සිද්ධි විස්තර කළේ නැත්තේ මේක දිවසින් දකින ශ්‍රාවකයෝ ඉන්න නිසා සාක්ෂි තියෙනවා. එහෙම නැත්තම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කවුරු හරි මේක පිළිගත්තේ නැත්තම්, තථාගතයන් වහන්සේ අවබෝධයෙන්ම දේශනා කරන දේ පිළිගත්තේ නැති කෙනාට බොහෝ කාලයක් අයහපත පිණිස දුක පිණිස පවතිනවා. ඉතින් ඒ නිසා මේව ගැන සැක කරන්න එපා පින්වත්නි. මේ තමයි අපි ආපු සංසාරේ. දැන් අද දවසේ තියෙන්නේ මේ අපි හේතවත්වයේ තුන්වෙනි වර්ගයේ පළවෙනි කතාව අද අපි සාකච්ඡා කරන්නේ. අභිජ්ජමාන ප්‍රේතවත්ව. මේ අභිජ්ජමාන ප්‍රේතවත්වයේදී සිද්ධ වෙන්නේ පින්වත්නි, පාටලිපුත්‍ර රජගහනුවර අරහා ඒ තිබෙන ගංගානං ගඟේ කෝලිය කියන ප්‍රසිද්ධ ඇමති කෙනෙක් මේ නැවකින් එනවා. එනකොට එක ප්‍රේතෙක්, ඒ කියන්නේ මනුස්ස ලෝකේ ගොඩාක් පව් කරලා කන්න බොන්න නැතුව බොහෝ දුක් විඳින ප්‍රේතෙක් ප්‍රේත ලෝකෙ ඉපදිලා මේ බාරාණසියේ තමන්ගේ නෑදෑයන් ඉන්න ප්‍රදේශේ තමන්ට කවුරු හරි පිනක්වත් අනුමෝදන් කරයි කියලා දැන් ප්‍රේත ලෝකෙ ඉපදිලා දැන් අවුරුදු ගාන වතුර පොඩක් නෑ, කන්න දෙයක් නෑ, නූල් පොටක් නෑ, ඇඟ කැහැට ගිහිලා යණ යන තැන වැටෙනවා කලන්තේ දාලා, හේවණක් කියලා එකක් නෑ, ඊට පස්සේ ඔළුව කරව කැවෙනවා. ඉතින් මේ ප්‍රේතයා ගංගානම් ගඟේ උඩට ඇවිදගෙන යනවා, වතුර උඩ ඇවිදගෙන යනවා ප්‍රේතයා. දැන් කෑම හොයාගෙන යන්නේ වතුර උඩ ඇවිදගෙන යනවා ප්‍රේතයා. ඊට පස්සේ අර දැන් උඩ ගඟේ උඩට යනවා, මේ ගඟේ උඩ ඉඳලා පහළට එනවා කෝලිය ඇමති නැවක. ඉතින් නැවේ ඉඳින් රාත්‍රී කාලේ දැක්කා මේ අර මේ ප්‍රේතයා පතර උඩ ඇවිදගෙන එන. ආන් මේ වෙලාවේ තමයි මේ ප්‍රේතවතු පටන් ගන්නෙ. එම්බා ප්‍රේතේ, ඔබ මෙහි ගංගා නදියේ ජලය කලඹන්නේ නැතුවයි යන්නේ. අභිජ්ජමානෝ වාරිම්හි ගංගායිද ගච්ඡති. ගංගේ ගමන් කරනවා වතුර කලඹන්නේ නැතුව. ඒ කියන්නේ වතුර උඩ අඩිය තියෙනවා, වතුරට දැනෙන්නේ නැහැ. එතකොට බලන්න ප්‍රේත ලෝකේ ස්වභාවයක් තමයි වතුර පිපාසයි. ගඟට යනකොට පොළොවක් උඩට යනවා. ඔය වතුර අල්ලන්න බෑ. දැන් වතුර පිපාසයෙන් මේ ප්‍රේතයා ගඟේ උඩට යනවා. ගඟ උඩ යන්නේ වතුරේ ගෑවෙන්නේ නැහැ කකුල් දෙක. ඊට පස්සේ හැබැයි මේ නිරුවතින් ඉන්නේ ශරීරයේ උඩ කොටසෙන් පේන්නේ පෙරේතෙක්ගේ වගේ නෙවෙයි, මල් මාලාවක් දරලා අලංකාරව ඉන්නවා. ඔබ ඔය කොහෙද යන්නේ? ඔබ කරපු ඔබ කොහෙද වාසය කරන්නේ? දැන් මේ පෙරේතයාගෙන් අහනවා. එතකොට මේ පෙරේතයා මේ පෙරේත ලෝකෙ ඉපදෙන්න එක හේතුවක් තමයි පින්වත්නි. මේ පෙරේතයා මනුස්ස ලෝකෙ ඉද්දි වැද්දේ ගොඩාක් පව් කරපු වැද්දෙක්. ඉතින් මේ වැද්දා දඩමස් අරගෙන එනකොට මේ කරේ තියාගෙන එනකොට ගමේ පොඩියුන් ඇවිල්ලා ඒ වැද්දාගේ මේ කරේ තියෙන මස් වලින් ඒ මස් කෑලි කඩ කඩ පොඩියුන් කනවා. ඉතින් මේ පොඩියුන් පන්නා මේ වැද්දා මස් අරගෙන යනවා. ඊට පස්සේ තව දවසක් මස් නැහැ. ඊට පස්සේ මේ රතු පාට මල් වර්ගයක් රතුපාට මල් වර්ගයක් කැලේ ඉඳලා කඩාගෙන කරේ තියාගෙන දැන් මල් ටිකක් අරන් එනවා වැද්දා. ළමයි ටික පරණ පුරුද්දට ගියාට පස්සේ අර වැද්දා මේ කැමැත්තෙන්ම අර මල් ටික ළමයින්ගේ ඔළුවට දැම්මා. ආ උඹලා මේක උතුන්නක් වගේ දාගනින්නලා කියලා. ඉතින් එච්චරයි. ඉතින් ඔය වගේ ඉතින් පව් කර කර ඉතියයි මිනිස්සයා මැරුණා, පෙරේතෙක් වුණා. දැන් ඒ අර මල් ළමයින්ගේ හිසට කැමැත්තෙන් මල් කලඹ තිබ්බනේ ඒ පිනට මේ පෙරේතයාගේ ඔළුවේ ලස්සන මල් කලඹක් තියෙනවා. මල් මාලාවක් දාලා තියෙනවා. ඊට පස්සේ උඩ කොටස ඒ මල් කලඹ නිසා ලස්සනයි. ඉතින් ඒකයි අර ඇමති මේ පෙරේතයාගේ විස්තරහනේ පෙරේතයෙක් වانيه මම මේ යන්නේ චුන්දන්ති කියන ගමටයි. ඒ ගම තියෙන්නේ වාසබ ගමටත් බරණැසටත් අතර. ඉතින් ඒ නිසා මට මේ බඩගින්නෙන් පිපාසින් ඉන්නේ පිටක් හොයාගෙන යනවා. ඊට පස්සේ කෝලිය ඇමති කිව්වා එනම් ඔහෙ පොඩ්ඩක් කොහොම ඉන්න මං ඔහෙට උදව් කරන්නම් කියලා. මේ කෝලිය ඇමති බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකේ. බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශංසා ලැබූ උතුම් තෙරුවන් සරණ ගිය ශ්‍රාවකේ කේ නැවේ හිටියා කරණවැමියා. ඒ කරණවැමියාට ඇඳුම් දීලා ඊට පස්සේ බත් දීලා අග්ගලා දීලා පූජා කරලා ඒ පින ප්‍රේතයන් අනුමෝදන් කළා. මේ බලන්න වේලාව අනුව මම ඒකයි කිව්වේ. දැන් වෙලාවට එතන පූජා කරන්න පුළන්නේ බෝධියකට නම් චෛත්‍යයකට නම් බෝධියකට චෛත්‍යයකට හරි පූජා කරලා පින් දෙන්න ඕන. අංගය නැත්තම් කොහෙන් හොයන්නද? එතකොට දැන් මෙතනත් මේ කෝලිය ඇමතිතුමාගේ නුවණ බලන්ද අර තෙරුවන් සරණ ගිය උපාසකයාට දානේ පූජා කරලා පින් අනුමෝදන් කළා අර ප්‍රේතයාට. ඒ මේ පින් අනුමෝදන් කරනවත් එක්කම ඒ කරණවැමි උපාසකතුමාට ඒව දීපු ගමන් මර ප්‍රේතයාගේ ශරීරේ අඳින පොරවන වස්ත්‍ර පහළ වුණා. ඒ පිනේ විපාකේ එහිම එතනම පහළ වුණා. ඊට පස්සේ ඒ ප්‍රේතයා ලස්සනට වස්ත්‍ර ඇඳගෙන රජතුමාට පේන්ට ආවා දෙවි කෙනෙක් වගේ. ඉතින් මං ඔබතුමා මට අනුකම්පා කරලා දන් දුන්නා. බලන්න මං බොහොම සැපයටපත් වුණා කියලා අර මේ කෝලි ඇමතිතුමාට බොහෝ ප්‍රශංසා කරනවා. එහෙම ප්‍රශංසා කරලා ඔය ප්‍රශංසා කර කර ඔය ටික කතා කර කර එනකොට එහෙමීට එළි වුණා. ඒ එළි වෙන අතරේ බුදුරජාණන් වහන්සේ දැක්ක මේ සමාගමේ, ඒ කියන්නේ මේ සිද්ධිය මුල් කරගෙන ගොඩාක් අයට ජීවිතේ තේරුම් ගන්න අවස්ථාවක් එනවා කියලා, එදා බුදුරජාණන් වහන්සේ ඒ නැව සේන්දු වෙන තැනට තොටුපොළට එන තොටුපොළේ බුදුරජාණන් වහන්සේ කලින් වැඩලා හිටියා උදේ ඉරිදී. අර මේ කෝලි ඇමැති නැව එතන මේ නවත්තන කොට ආයිනේ ගංගානම් ගඟායිනේ බුදුරජාණන් වහන්සේ ඈත පේනවා ගහක් මුල. හරි සන්තෝෂෙන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ වැඩින්ද අද මං උදේ දානි පූජා කරනවා කියලා ලස්සන මණ්ඩපයක් ඉක්මනට හදලා භාග්‍යතුන් වහන්සේ වඩහින් දෙව්වා. බුදුරජාණන් වහන්සේ ඉරිදියක් කළා. ඒ තමයි සංඝයාට දැනින්ද සැලැස්සුවා ඉරිදිමත් ශ්‍රාවක පිටිස මේ මාකරා පැමිණේවා කියලා. සංඝයා සිය ගාණක් මේ මණ්ඩපයේ මේ මොහොතේ වැඩියා. මේක සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් මේ සිය ගාණක් සංඝයාට දානි දුන්න කෝලිය රජතුමා දානි පූජා කළා. මේ බුදුරජාණන් වහන්සේට කියා හිටියා ස්වාමිනී ඊයේ රාත්‍රියේ මෙහෙම දෙයක් සිද්ධ වුණා කියලා. අර ප්‍රේතයාගේ සිද්ධිය. බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ අදිෂ්ඨාන කළා ඒ අවට ඉන්න සියලු ප්‍රේතයන්ට එතෙන්ට එන්න පුළුවන් විදිහට. එහෙම අදිෂ්ඨාන කරලා ගම්වල මිනිස්සුන්ටත් එතෙන්ට එන විදිහට හැරිගැස්සුවා. දැන් ගම්වල මිනිස්සු අර කැළේ මොන හරි තියෙනවද කට්ටියක් ඇවිල්ලා නාල ගංගා නම් ගංගා එන්නේ ලකු නැවක් නතර කළා. ඒ වගේ හාහූ ගාලා කසුකුසුව ගිහිල්ලා දානි වළඳලා ඉවර වෙනකොට මිනිස්සුත් ගොඩාව දහස් ගාණක් පිරිවරාගෙන එතන. ප්‍රේතයෝ තාකාසේ දහස් ගාණක් මේ පිරිවරාගෙන. බුදුරජාණන්සේ ඉරිදියක් කළා මිනිස්සුන්ට ඇමතිවරුන්ට සංඝයාට අර ප්‍රේතයෝ පේන්න සැලැස්සුවා. සලස්සලා බුදුරජාණන්සේ අර ප්‍රේතයන්ට කිව්වා දැන් කියාපල්ලා උඹලා සංසාරේ කරපු කර්ම ටික. උඹලා කලින් ජීවිතේ කරපු පව්කම් ටික දැන් කියාපල්ලා කිව්වා. ආ මේ වෙලාවේ තමයි ප්‍රේතයන්ගේ ස්වභාවය ප්‍රකට වෙවි. එක එක ප්‍රේතයා වැටි වැටි තමන්ගේ විස්තර කියන්නේ. මේ මෙතන තියෙනවා ප්‍රේතයන්ගේ ජීවිත කතා ගොඩාක්. එකක් තියෙනවා ඇතැම් ප්‍රේතයෙක් ඉන්නේ වැරහැලි වලින් විලිවසාගෙන. ඇතැම් ප්‍රේතෙක් තමන්ගේම කෙස්රොදෙනුයි විලිවහගෙන ඉන්නේ. ප්‍රේතයන් බත් හොයාගෙන යනවා. එක එක දිශාවලට යනවා. බත් හොයාගෙන එක එක දිශාවල් වලට යනවා. ඒකනේ මං කිය සමාජයට කලන්ත හැදෙලා වැටිලා ඉන්නකොට බත් කන්න වරෙවු කියලා හෙනවා. ඒ එකපාරම ඔළුව උස්සලා නැගිටලා දුවනවා. කොහෙන්ද හඳාවේ මොකද්ද දන්නේ නැහැ. යොදුන් ගානක් දුවලා කලන්ත හැදෙලා වැටෙනවා. බත් නැහැ. ආයෙ කලන්ත හැදෙලා වැටෙනකොට ආයෙ හඳක් ඇහෙනවා බත් කන්න වරෙවු කියලා. ඊට පස්සේ ආයෙ දුවනවා. තැනක් නැහැ. සමහර ප්‍රේතයන් බත් හොයාගෙන ඉතා දුර දුවනවා. නමුත් කිසි දෙයක් නොලබා නවතිනවා. ඔවුන් හරි බඩගින්නේ ඉන්නේ. සිහිසන් නැතුවයි ඉන්නේ. ඉතා බලවත් පීඩා විඳිලා වෙවුලලා වෙවුලලා බිම ඇදගෙන වැටෙනවා. පව්. මේ සසරේ බලන්න නොදුන්න නිසා. අනේ මේ ප්‍රේත ලෝකේ විශ්වාස කරනවා නම් දන්නන් නොදීන්න එපා. කාට හරි දෙන්න. දන් දෙන්න. ඊට පස්සේ තියෙනවා සමහරු ඒ ගිය තැනම වේලිලා බිම ඇදගෙන වැටෙනවා. කලින් ලැබුණු මනුස්ස ජීවිතේ කිසි පිනක් දහමක් නොකර ජීවත් වෙලා අන්තිමේදී ගිනි අවුවේ ගින්දරකින් පිච්චෙනවා වගේ බඩගින්නෙන් පිපාසයෙන් පිච්චි පිච්චි ඉන්නේ කියනවා ප්‍රේතයෝ. අපිට ඉස්සර පවිතු දැන් ප්‍රේතයෝ කියනවා අපිට ඉස්සර පවිතු ගතිගුණ තිබුණා කියනවා. එක ප්‍රේතියෙක් කියනවා මම ගෘහණියක් වෙලා හිටියේ කුල මාතාවක් වෙලා හිටියේ අපිට දන් පෑන් බෙදන්න ඕන තරම් දේපල තිබ්බා. ඒ වුණාට අපි කිසි දෙයක් කිසි කෙනෙකුට දෙන්නේ නැතුව රැස් කරගත්තා කියනවා. දැන් අපි පෙරේත වෙලා කියනවා. ඒ නිසා කල්පනා කරන්න අපි මැරෙනකොට මේවා අරන් යනවද කියලා. පින්වතුනි මේවා අනිත්‍යයි. සමහර ඉස්සර මේ මහා මිනිස්සු ඉඩකඩම් අපේ දරුවන්ට කියලා ඉඩකඩම් මේ හම්බ කරගෙන තියාගන්නවා. හොඳයි ඉතින් ඒක වැරද්දක් නැහැ. ඒ වුණාට ඒ වගේ හම්බ කරන ආදායමේ ළමයි හොඳට ඉගෙන ගන්නවා. ළමයි ඉගෙනගෙන කොළඹ යනවා. එක්කෝ ළමයි පිටරටවල් වල යනවා. අර ඉඩම් බලන්න කවුරුවත් නැහැ. සමහරට පොල් වාත්තේ පොල් ගෙඩි ටික එකතු කරගන්න කෙනෙක් නැහැ. අද කාලේ පොල් ගහක ගෙඩියක් හදන්න මිනිහෙක් හොයාගන්න කොච්චර අමාරුද කියලා බලන්න. ඊට පස්සේ මිනිස්සු ඒවා විකුණලා දානවා. දරුවෝ විකුණලා දානවා. කොළඹ පැත්තෙන් පර්චේස් 10ක පොඩි ඉඩමක් ගන්නවා. රස්සාවල් වලට යන්න ලේසි කියලා. අපරාදී අර මෙරි මෙරි පිනක් දහමක් වක් කරගන්න තුන් හම්බ කරපු ඒවා. ඉතින් ඔය හම්බ කරගන්න එක හොඳයි. ඒ අතරේ ඒ වගේම පින් දහම් කරගන්නවා නම් කොච්චර හොඳද? කොච්චර හොඳද පින් කරගන්නවා නම්? අනිතක සල්ලි වල මුදල් හදල් වල අගේ දවසින් දවස අඩුවේ වී යනවා. එනේ අද රුපියල් ලක්ෂයෙන් කරන්න පුළුවන් එක තව අවුරුදු දෙකක් යනකොට අද ලක්ෂයෙන් කරන්න පුළුවන් එක එදාට කරන්න පුළුවන්න්නේ ලක්ෂ දෙකමාරකින්. එතකොට කොච්චර මුදලක් ඒ වෙනකොට හම්බ කරන්න පුළුවන්? මේ හම්බ කරන්න වෙනවද? ඉස්සර මත මතකයි අපේ ගමේ සමහර ගෙවල් තියෙනවා. මුළු ගේම ගෙවල් කාමර 5-6 හදලා තියෙනවා රුපියල් 100-200 කොන්තරක් උඩ. ඒ කාලේ මිනිස්සු ඒ ගෙවල් දොරවල් හදාගන්න නැතුව මේ ඒ මුදල් ප්‍රයෝජනෙට ගන්න නැතුව ඉතුරු කරගෙන හිටියා නම් දැන් වෙනකොට රුපියල් ලක්ෂයක් දෙකක් මිනිස්සු එකතු කරගෙන තියයි අර ගම්වල මිනිස්සු. නමුත් අද ගෙදරක ෆවුන්ඩේෂන් එක දානකොට ඒක ඉවරයි නේ. ලැබිච්ච වෙලාවේ පින කරගන්නවා. සමහර වෙලාවට චෛත්‍යයක්, විහෙරක්, බෝධියක්, ගාන්ඨාරයක්, ඊළඟට ධර්මශාලාවක්, දානශාලාවක්, සංඝාවාසයක්, විහාරයක්, ওই වගේ සාසනික විහාර කර්මාන්ත කරද්දී සමහරට පස්සේ කිකේ ඉන්නවා. ඒ විහාරය හදලා ඉවරයි. ආයෙ කවදාවත් තමන්ගේ අතින් චෛත්‍යයක් හදන්න නැහැ. බෝධියක් හදන්න නැහැ. ඒවට උදව් වෙන්න නැහැ. අපරාධ පින මං ඇරිලා ගියා. නැන් මේ බලන්න අපිට තිබෙද්දිමුත් අපි රැස් කරගෙන හිටියා කියන දෙන්නේ නැතුව අපි ලොක්කෝ වගේ ගෙවල් වලට වෙලා හරියට කෑම බීම තිබුණා අපි ඒව හැංගුවා යහපත් මාර්ගයේ ගමන් කරන පැවිද්දන් වහන්සේලාට අපි කිසි දෙයක් දුන්නේ නැහැ. අපි පින් කරගන්න කැමති වුණේ නැහැ. කම්මැලි කමින් හිටියා. මිහිරි දෙය කැමති වුණා. හැම තිස්සෙම කකා හිටියා. බත් පිඩක් වුණත් අපි අනුන්ට දෙනකොට ඒක ලබා ගන්න කෙනාට අපි හරියට අපහාස කළා. සමහර වෙලාවට මිනිස්සු වෙනකොට කණ්ඩ දෙන්න සිද්ධ වෙනවා. ඒ දුන්නත් මුන් ඉතින් කණ්ඩ පුරුදු වෙලා මෙහෙට එනවා කියලා කියාගෙන තමයි දෙන්නේ. මුන් ඉතින් කණ්ඩ පුරුදු වෙලා මෙහෙට එනවා කියාගෙන දෙනවා. දෙනවා දෙන්නේ අපහාස කරලා. ඊට පස්සේ සමහරට මිනිස්සෙක් කියනවා ඒ මිනිහට දෙනවා. උඹලත් ඉතින් කන වෙලාවට මෙනවා මෙහෙනේ කියාගෙන දෙනවා. ඒකත් අපහාස කරගෙනම දෙනවා. ඊට පස්සේ මේ තව දෙනවා උඹලට පුදුම ඉවක් නේ තියෙන්නේ කියාගෙන දෙනවා. ඉතින් අපි මිනිසුන්ට දුන්නකවත් දුන්නේත් අපහස කර කර කියවා. ඉතින් කියනවා දැන් අපිට ඒ ගෙවල් නැහැ. ඒ දාසියන් නැහැ. ඒ ආභරණ අපිට දැන් නැහැ. දැන් ඒව පරිහරණය කරන්න වෙන උදවිය. අපිට අයිති උනේ දුක විතරයි කියනවා. බලන් ලෝභ මනුස්සයාට අවසානයේ ඉතුරු උනේ දුක විතරයි. හැම දෙයක්ම නැති වෙලා ගියා වෙන අය පරිභෝග කරනවා. දැන් එහි ගිහිල්ලා තමන් හම්බ කරපු දේවල් වෙන අය පරිභෝග කරනකොට තව දුකයි. ඊට පස්සේ නින්දනීය වූ බටපොතු වියන ගෙවල් වල සොම්මර කුලේ දුගී දුප්පත්තු උපදිනවා. චණ්ඩාල කුලේ දීන වෙලා උපදිනවා. ආය ආයමත් උපදින්නේ ඒ වගේ හීන කුලවල තමයි. ඉතින් ඊට පස්සේ අවුරුදු කෝටි ගාණක් මේ විදිහට දුක් විඳලා මනුස්ස ලෝකෙට ආවොත් දුන්නේ නැති අය උපදින්නේ රොඩි කුලේ. එහෙම නැත්නම් ගොඩාව පහක් කුලවල මිනිසුන්ගේ නිিন্দা අපහාස විඳින කුලවල සමාජයේ තැනක් නැති යනකොට උඹලා පරයල්ල කියලා පන්න ගන්න ගේ පිළිකන් ඉඳ ගන්න බංකුවක් දෙන ඔය කුලේක උපදිනවා. බලන්නක ඒ ඔකෝටම හේතුව තමන්ම කරපු දේවල්. කුලවතුන් අපිට කරන අපහාසය කියලා හිතුවට මේ මිනිස්සු ඒ අපහාසය ලබන කර්මයයි කරලා තිනවා සංසාරේ. යම් යම් හීන දින දිලිඳු පවුල් තියෙනවා. අන්නේ කුලවල තමයි උපදින්නේ. ඕක තමයි මසුර සිත් ඇති අයට ලැබෙන උපත. හරි බුදුමයි. ඒ පහත් කුලවල උපදිනවා. කණ්ඩ බොණ්ඩ නැති කුලවල උපදිනවා. ඉතින් සමහර අයගේ කර්ම බලවේග මෙහෙම තියෙනවා. මොකක් හරි ඔයවයි කර්මයක් මොල් වෙලා දුප්පත් පවුලක උපදිනවා. දුප්පත් පවුලක ඉපදිලා කණ්ඩ බොණ්ඩ නැති පවුලකත් ඉපදිලා නමුත් මෙයාට හැකියාවක් පිහිටනවා එක්කෝ මොන හරි ශිල්පයක් එක්කෝ ශාස්ත්‍රීය දැනුමක් අධ්‍යාපනයක් මොකක් හරි පිහිටලා එයා ඒ පවුලෙන් ඉහළට යනවා. ඉහළට ගිහිල්ලා එයා බොහෝ සැප සම්පත් විඳින්න ඉන්නවා. ඊට පස්සේ එයාලගේ නෑදෑය පවුල් වල ඉන්නවනේ. ඒ අයට එයාලා උදව් කරන්න ගියාට අර කටින් උදව් කරන්න බෑ. එයා ඒ උදව් ගන්නත් කැමති නෑ. ඒ අය ඒ ගම් වලින් එන්නත් කැමති නැහැ. ඒක තේරුම් ගන්න ඕන. පින තියෙන්නේ අර ගොඩ ගියේ කාට විතරයි. අනිත් අය කොහොම අර කර්ම ගෙව ගෙව උපන් ගීම මෙරිලා යනවා. අඳුරු කාමරවලම මෙරිලා යනවා. ඕක තමයි සිද්ධ වෙන දේ. පෙර ජීවිතවල දැන් මේ එක එක ප්‍රේතය විස්තර කියනවා. බුදුරජාණන් වහන්සේ තමයි කියන්නේ සැලැස්වේ. මිනිස්සු ඔක්කොම අහගෙන ඉන්නවා. පෙර ජීවිතවල පින් කරගත්තු අය ඉන්නවා. එයාලා දැන් එයාලා දන් දෙන උදවිය මසුරු නැහැ. ඔවුන් නිසායි දෙව්ලෝ පිරෙන්නේ. නන්දන වනයේ බබළුවන් ඔවුන් තමයි. පෙරේතයන්ට අර මේ දිවරුත් පේනවනේ. දිවරු පේන්නේම පිනත නෙමෙයි. දුක පිණිසමයි. ඇයි අනේ අර වාගේ සැප දැන් බඩගින්නේ ඉන්න කෙනෙකුට තව කෙනෙක් රසයට කනවා දකින්නකොට තව වේදනාව වැඩි වෙන්නේ. ඔක්කොම බඩගින්නේ නම් කාටවත් නැහැ කියලා හිත හදා ගන්න පුළුවන්. මේක කන අය වේනවා. දුක් විඳිනවා නම් ඔක්කොම දුක් විඳිනවා කියලා හිත හදාගත්තා කි. මේකේ සැප විඳින අය වේනවා. ඉතින් කියනවා මේ බලන්න කියනවා නන්දන වනයේ සතුට වෙවි ඉන්නවා. ඒ උදවිය වයිජයන්ත ප්‍රාසාදයේ තමා කැමති දිව්‍ය සැප සම්පත් වලින් සතුට වෙනවා. එතනින් චුත වුණාට පස්සේ හොඳ ධන සම්පත් තියෙන උසස් පවුල්වල උපදිනවා. ওই විදිහට මහා යසස් ඇති කුල පවුල්වල ඉපදිලා කූටාගාර ප්‍රාසාදවල දිගු ලොම් ඇති කොඳුපලස් අතරපු යහන්වල මොනර පිරින් කරවපු විජිනිපත් වලින් පවන් සලසලා සැනසෙල්ල ඉන්නවා කියනවා පින් කරපු අය නම්. අනේ අපිට දී ගන්න බැරි වුණා. ශෝකේ තියෙන්නේ බලන්න ප්‍රේත ලෝකේ තියෙන්නේ ශෝකේ. වික්ෂෝපේ තමන්ගේ දුක කිය කියා සැප විඳින අය දෙහි බල බලා උහුල්නවා. ඉතින් ඒ උදවිය කුඩා කාලේම මල් මාලා දරාගෙන අලංකාර වෙලා කිරිමව්වරුන්ගේ ඇකෙන් ඇකේ තියනවා. ඒ මව්වරු ඒ දරුවන්ගේම සැපපතමින් උදේ හවස ඔවුන්ට උපස්ථාන කරනවා. මිනිස්සු ලෝකෙත් දරුවෝ සැප විඳින සැප පේනවා. ඉතින් ඒ හැම වෙලාවෙම පේනවා බලාපල්ලා පින් කරපු අය අපිනේ පින් කළේ නැත්තේ කියලා. මේවා ලැබෙන්නේ පින් නොකරපු අයට නන් නොවේ. මේවා ලැබෙන්නේ පින් කරපු අය තමයි. එතකොට දෙව්ලෝ ඉපදිලා ශෝකයක් නැතිව රම්‍ය වූ නන්දන වනයේ සතුට වෙනවා. පින් කරගන්න බැරි වෙච්ච උදවිය මෙලොවත් පරලොවත් දෙකේම සැපයක් නම් ලබන්නේ නැහැ. පින් කරගත්තේ නැති අය. නමුත් පින් කළ උදවිය තමයි මෙලොවදීම වගේම පරලොවත් සැපයටපත් වෙන්නේ. මේ ඒ දෙවියන් සමග එකතු වෙලා ඉන්න කැමති අය බොහෝ කුසල්මයි කරන්න ඕන, පින්මයි කරන්න ඕනන්නේ. පින් කරන අය දෙව්ලොවදී සතුට වෙනවා. ඔන්න පින් කරන අය දෙව්ලොව සතුට වෙනවා. පව් කරන අය මේ වගේ සතර ආපායේ ප්‍රේත ලෝකේ අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. හොඳට පින් කරන්න. බුදුරජාන් වහන්සේ දේශනා කළ තියෙන්නේ කෑම ටිකක් කාලා ඒ ඉඳුල් භාජනයේ හෝදනකට වතුරෙන් හෝදලා මේක සතෙකුට ආහාරයක් වේවා කියලා මේ දාන්න කියලා එතකොටත් පින් රැස් වෙනවා කියලා. කෑම කනකට දෙන්න කෙනෙක් ඉන්නවා නම් කන බත් පතෙන් බත් පිටක් දුන්නම් ඒකත් පිනක් කියලා. මට මේ පුතෙක් මොන ගැහුණා මේ පුතා මීට අවුරුදු දැන් 17කට කලින් බණකදීන් ඕක අහලා ඒ පුතා හැමදාම කෑම කනකට බත් පිටක් ඉතුරු කරගෙන සතෙකුට දෙනවලු. ඉතින් ඒ දරුවා දැන් ඒක කරන්න පටන් අරන් අවුරුදු 17යි. තුන් වේලම බත් පිටවල් තුනක් අනිවාර්යෙන් දෙනවා. තුරු දවසට බත් පිළවල් 3ක් කියන්නේ මාසෙට බත් පිළවල් 90ක්. එතකොට අවුරුද්දට මේ මාසෙට 90යි අවුරුද්දට බත් පිළවල් 1080යි. ඊට පස්සේ අවුරුදු 10ට 10800යි බත් පිළවල්. අවුරුදු දැන් 17ක්. එතකොට ඒ වෙනකොට කොච්චර බත් පිළවල්ද? තුරු බත් ගොඩක් කොන්දක්. නමුත් දුන්නේ බත් පිට ගන්න. මම මතක් වෙනවා අපේ ඉස්සර අපේ ගෙවල්වල කළා මට මතකද ඇද්දිට පුංචි කාලේ අපේ අම්මලා උයනකොට මේ හාල් ටිකෙන් දැන් එදා දවසට ගන්න හාල් ටිකෙන් හාල් මෙටක් ඉතුරු කරලා මොට්ටියට දානවා. අපි අහනවා මොකටද කියලා. ඕක මිටි හාල් කියනවා. ඊට පස්සේ අපිට මේ අපි අපිට කෑ හාල් නැති දවසක් එනවා. අපි අම්මගෙන් අහනවා හාල් නෑනේ මිටිහල් වලින් ගමුද? අම්මලා කියනවා ඒවා ගන්න හොඳ නැහැ. ඒවා අපි තියාගෙන ඉන්නේ යාචකයන්න දෙන්න. කියන්නේ අපේ ගම්වලට ඉස්සර එනවා කවි කියාගෙන, ඔය මල් අරගෙන, මේ මල්ලා කරගෙන එක එක දුගී විපත් මිනිස්සු කවි කියාන ගවමැදින් යනවා. එතකොට දැන් අර අපිටත් ඒ අයට දෙන්න නැහනේ. ඒකට අම්මලා කරපු වැඩේ තමයි අර විදිහට අපි කණේ කියෙම මිටක් ඉතුරු කරලා තිබ්බා මාසෙට. අර මිනිස්සු මාසෙකට සැරයක් එනවා. එතකොට අර මිටිහල් මේ මුට්ටියෙන් අරගෙන ඒ උරේකට දාලා දෙනවා. ඒ වාගේ පින් කළා. ඒතොර නැති කමේදී ඒ විදිහට පින් කළා. ඉතින් ඒ නිසා මේ පින් කරනවා කියන එක නම් කොහොම හරි කරගන්න ඕන නැති බණේ හැමදාම කියන්නේ නැතුව. පුළුවන් විදිහට මිනිස්සෙක් ගෙදෙට ආවත් වතුර පොදක් හැද දෙන්න. ඊළඟට පුළුවන් විදිහට මේ සාංගික දාන දෙන්න. ඊළඟට ප්‍රණීතව දන් හදන්න. අහිංසක මිනිසුන්ට උදව් කරන්න. සීල් රකින්න, තුන්වන් සරණ යන්න, තෙරුවන් වඳින්න, මේ පින් කරගන්න. නැත්තම් මේ වගේ දුක්ඛිත සංසාරයක් තියෙනවා. පින් කරගත්තේ නැති හැට වෙන ප්‍රේත ලෝක තියෙනවා. සතර අපාය දුක තියෙනවා. ඉතින් පින්වත්නි, අපි ඕන ඔය විදිහට තමයි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තරය කොහොමද මේ ප්‍රේතයන්ද කියන්නේ ඇදලා අවසානයේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා. ඒ සමාගමට පැමිණලා සිටපු සියලුම දෙනා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා සෝතාපන්න බවට පත් වුණා. ඊට බලන්න මේ මිනිස්සු සෝවාන් වෙන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න කලින් ප්‍රේත ලෝකයේ ස්වභාවවල එයයිට දැනෙන්න සැලැස්සුවා. ඒ නිසා සමහරවිට අපිට තවම ධර්මයේ අවබෝධ වෙන්නේ නැත්තේ නරක තිරිසන් ප්‍රේත අසුර කියන මේ සතර අපාය ගැන අපේ හිතේ බය තවම දැනෙලා නැතුව ඇති. මේ සතර අපායේ තියෙන ස්වභාවය අපේ හිතට දැනුණා ධර්මයේ තේරුම් ගන්න ධර්මයේ හැසිරෙන්න උනන්දු ඇති වීමේ මේ අපේ තියෙන උනන්දුව වැඩි වෙනවා. ඉතින් ඒ නිසා මේ වැඩසටහනෙන් අතිශයින් උපකාරයි. සසර දුකෙන් නිදහස් වෙන්න කැමති කෙනෙකුට නම් මේ දහම් මාලාව පිළිවෙලට ශ්‍රවණය කිරීම. මොකද අපි යන සංසාරේ මේ විදිහට අපි කොච්චරනම් දුක් විඳින්ද හිටියද සංසාරේ. මේ කාරණාවෙන් තේරුම් ගන්න මේ සසර බියකරුයි කියලා. ඉතින් ඊට පස්සේ ඊළඟ ප්‍රේත වත්ව දෙවෙනි තුන්වෙනි වර්ගයේ දෙවෙනි ප්‍රේත වත්ව මේක මේ විදිහටයි වෙන්නේ. මේක පින්වතුනි හරි පුදුම කතාවක්. මේ සානුවාසි පේතවත්ව අපි සානුවාසි කියලා ඒ ස්වාමීන් වහන්සේට කිව්වේ ඒ ස්වාමීන් වහන්සේ සානුවාසි පර්වතයේ තමයි වැඩ වාසය කළේ. ඒ ස්වාමීන් වහන්සේගේ නම පොට්ටපාද. ඒ ස්වාමීන් වහන්සේ පැවිදුනේ මෙහෙමයි. ඒ තමයි මේ ස්වාමීන් වහන්සේ බොහොම අතීතයේ සංසාරේ චිතවාස කියන රජුරුවන්ගේ පුතා වෙලා හිටියා. ඒ දරුවා ඉපදුන දවසේ නියමිත පාඨකයෝ කිව්වා මේ වතුර නැතුව දරුවා මැරෙනවා කියලා. ඒ චිතවාස රජු වෙලා හිටියේ සාරිපුත්තයන් වහන්සේ. ඊට පස්සේ අර චිතවාස රජුගේ පුතා වතුර නැතුව මැරෙනවා කියලා ඉතින් උයන්වල හන්දිවල හැම තැනම වතුර තිබ්බා. ඒ කුමාරයා යන මේ ගමන්වල පිටිපස්සෙන් 150ක් සේ රාජ්‍ය සේවකයෝ පෙන්කල් 150ක් කරන් යනවා. දවසක් රජුරුවන් මං ඇරවීමෙන් මං රජතුමා මං ඇරිලා මේ පුතා තනියෙන් යනවා ඇත අපිට. එදා පසේ බුදුරජාණන් වහන්සේ නම බිම්බලාගෙන වඩිනවා. සියලු මිනිස්සු රජකුමාරයා දිස් බලද්දී පසේ බුදුරජාණන් වහන්සේ බිම්බලාගෙන යනකොට මේක මෙයාට මදිකමක් වුණා. ඒ කුමාරයා ඇතාගේ පිටින් බැහැලා අර ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා දෙන ඔය පාත්‍රය කියලා පාත්‍රය ඇදලා ගත්තා. ඇදලා අරන් පොලේ ගැහුවා. පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ පොලේ ගැහුවා. පාත්‍රයේ පොලේ ගහලා මේ ඒ පසේ බුදුරජාණන් වහන්සේ සංසුන් ඉරියව්වෙන් නිකලේ සදවතින් නිකලේ සිතින් අහෝ මේ සත්‍ය කරගත්ත පාපේ කියලා ඔහු දෙස බැලුවා. ඊට පස්සේ arya හිතේ තරහට බැලුවා කියලා. එයා හිතුවා ඇයි ඔහේ මොනවා කරන්නද මං කිතවාස රජුගේ පුතා උඹට පුළුවන් දෙයක් කරපන් කියලා ගස් අදින එහෙම ඇතා පිට නැංගා. ඒ පස්සේ බුදුරජාණන් වහන්සේ එහෙම්ම කැලේට ගිහිල්ලා නොපෙනී ගියා. ටික වෙලාවක් යනකොට ලොකු පිපාසයක් ඇති වුණා. පිපාසය ඇති වෙලා ඇඟ වෙවුලන්න ගත්තා. ඇඟ දණ්ඩ ගත්තා. ඇතා පිටින් බිමට වැටිලා වතුර කිව්වා. අර 150ක් කලවල වතුර හිස්. පොකුණු හිඳිලා එදා මුළු රාජ්‍යයම වතුර හිස් වුණා. ඒ කුමාරයා වතුර නැතුව මැරුණා. මැරිලා නිරේ ගියා. නිරේ අප්‍රමාණ දුක් විඳා අවුරුදු කෝටි ගණන් දුක් විඳා පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ පොලේ ගහපු පාපෙට. ඊට පස්සේ ඉපදුනා කෙවුල් ගමක ගංගානම් ගඟයිනේ. කෙවුල් ගමක ඉපදෙලා පුංචි වයසේම පෙර ජීවිත පේන්න ගත්තා. මතක් වෙනවා ඉස්සර විඳපු දුක නිරේ මතක් වෙනවා. ඉතින් මෙයා මොකද කරන්නේ මේ කොල්ල හිමීට දැන් ටික ටික ලොකු වෙනවා. හොරෙන් ගිහිල්ලා දැන් මිනිස්සු අම්මලා කියනවා ගනින් මාළු දැල. වරෙන් යන්න කියලා යන්නේ නැහැ කොල්ලා. ඊට පස්සේ හැන්දෑ කුරේ වෙනකොට හිමීට ගිහිල්ලා අර මාළු වල්ලන්ට දාලා තියෙන දැල් කපනවා. ඊට පස්සේ ගමටම ලොකු ප්‍රශ්නයක් මේ මාළු දැල් කපන එකෙක් ඉන්නවා කියලා. එතකොට මේ පොඩි කොල්ලා අහු වුණා දවසක්. ගමේ මිනිස්සු 500ම එකතු වෙලා ගැහුවා. ගමේ මිනිස්සු 500ක් ඉන්නවා. 500ම එකතු වෙලා ගැහුවා. ගහනකොට මේ ළමයාගේ අයියා කෙනෙක් හිටියා. ඒ අයියා මේ කොල්ලව බදාගත්තා මගේ මල්ලිට ගහන්න එපා කියලා. ඒත් ඔක්කොම ගැහුවා. අම්මා තාත්තා ගැහුවා. ඉතින් මේ කොල්ල බදාගෙන ඉන්න අතරේ අර ගහන මිනිස්සු අතරින් තිංගල කොල්ල දිව්වා. ගුටි කකා දිව්වා. දුවල ඈතට යනකොට රජගහනුවර සානුවාසී පර්වතයෙන් මේ පැත්තේ ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා. ආනන්ද ස්වාමීන් වහන්සේ පිටී පස්සේ ගියා. ආනන්ද ස්වාමීන් වහන්සේ මෙයාට පාත්‍රයෙන් ආහාර ටිකක් කන්න දීලා ඇයි පුතේ උඹ මොකද මේ ලේ පෙරාගෙන විස්තරය කිව්වා. පුතා ඔහම තමයි සංසාරේ කියනකොට මුව පැටියෙක් වගේ ඇස් දල්වාගෙන කන් යොමු කරගෙන අහගෙන ඉන්නවා. ආනන්ද ස්වාමීන් වහන්සේ හිතුණා මේ කොල්ලර පින් තියෙනවා මහාන වෙන්න. පුතේ උඹ මහාන වෙමුද? අනේ මං ආසයි. මහාන කළා. බුදුරජාණන් වහන්සේ ළඟට ගෙන්නන්න ගියා කුළු පැටියෙන් මහාන කළා කියලා. ආනන්ද මෙයා මහාන කළා නම් මෙයාට කුසල් අඩුයි කිව්වා. ඒ නිසා ආනන්ද මෙයා ගැන විශේෂයෙන් බලන්න ඕන. ඊට පස්සේ පොඩි නමල කිව්වා මේ භික්ෂුව ඔබ සංඝයාට පැම් පෙරන්න ඕන. පැම් පූජා කරන්න ඕන කිව්වා. ඊට පස්සේ අද ඉඳලා පැම් පූජා කරන්න ඕන කිව්වා සංඝයාට. ඊට පස්සේ මේ පොඩි හාමුදුරන්ගේ වැඩේම පැම් හැම කුටියකම කුටි වලට පැන් කලී පුරවනවා. ප්‍රධාන තැන ධර්මශාලාවේ ආවාසේ හැම තැනම පැන් පුරවලා අවුරුදු 12ක් පැන් පූජා කෙරෙව්වා. බලන්න බුදුරජාණන් වහන්සේ මේ පැන් පූජාවේ ආනිසංස කොච්චර දන්නවද දකින්නවද කියලා. මෙයා සංසාරේම මැරිලා තියෙන වතුර නැතුව ඒ සියලු කර්මයේ ගෙවෙනවා සංඝයාට පැන් පූජා කළාට පස්සේ. අවුරුදු 12ක් පැන් පූජා කරපු තැන බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද දැන් මේ භික්ෂුව මහාන කරන්න මේ උපසම්පදා කරන්න කියලා. උපසම්පදා කළා. බුදුරජාණන් වහන්සේ මේ විදිහට අනුකම්පාව කළේ නැත්නම් මේ ජීවිතේ වතුර නැතුව පිරිනවා අපවත් වෙනවා. අවුරුදු 12කට පස්සේ උපසම්පදා කළා. ඊට පස්සේ උපසම්පදා වෙලා ටික කාලෙකින් අරහත්ත්වයටපත් වුණා. ඒ අතර වෙනකොට අර ගම්මානෙට වසංගතයක් ඇවිල්ලා ඔය දැන් එන කොරෝනා වෛරස් වගේ වසංගතයක් ඇවිල්ලා මාසයක් ඇතුළත 500ක් මැරෙන ගමෙන් අර මිනිස්සු ඔක්කොම මැරුණා. අල්ලන එක්කෙනා ලෙඩ හැදෙනවා. එක්කෙනුට එකපාර හැදුනේ ඇයි පුතා කියලා ඇඟ අල්ලනකොට අනිත් එක්කෙනාට හැදෙනවා. ඒ වගේ මාසයක් ඇතුළත මුළු ගමේම මිනිස්සු මැරිලා ඒ ගමටවත් යන්නේ නැහැ මිනිස්සු. එක දොහක් යන මහා විශාල ගම් වතුරක් ඇවිල්ලා අර ගම යට වෙලා ගියා. මිනිස්සුත් මැරිලා. අර යට වෙච්ච ගමේ පරණ ගෙවල් මතම ඒම පෙරේතෝ වෙලා ඉපදුනා. ඒ මොහොතේම මැරිච්ච ගමම්ම පෙරේතෝ ඇවිද ගන්න බෑ. එක තැන ඉන්නවා. ඊට පස්සේ අපේ සානුවාංශී මහරහතන් වහන්සේ මේ පොට්ටපාද මහරහතන් වහන්සේ ගේ පවුලේ ඔක්කොම ටික ওই විදිහට പ്രേත ලෝකෙ ඉපදුනා. බලන්න එතකොට පුතා රහත් වෙලා ඉද්දී ගෙදර කට්ටිය ඔක්කොම പ്രേත ලෝකෙ ඉපදෙනවානේ. මේ එක්කෙනෙක් මහණෝනාම හතර වර්ගයේම නිවන් දකින්නේ එහි මහණෝනාංශේ කියන බණපද ගෙවල් වලයි පිළිපදින්න ඕන. ඒ තෙරුන් වහන්සේ ඇසුරු කරගෙන ධම්පැම් පුදන්න ඕන. ධර්මයේ හැසිරෙන්න ඕන. එහෙම නැත්නම් කෙදරින් කෙනෙක් මහාන කළා මේ මිනිස්සු පරණ පෙරේතකම් වල මේ ඉන්නවා නම් ගොඩ දාන්න බෑ. මේ පේන්නේ මේ තියෙන්නේ මේ පුතා රහත් වෙලා. ගෙදර ඔක්කොම ටික පෙරේත ලෝකේ. ඊට පස්සේ මොකද උනේ? මෙයාලා ගොඩාක් දුගතිය දුක් විඳිනවා. දැන් තමයි මේ පේතවත්ව දැන් ආරම්භ වෙලා තියෙන්නේ මේ පොතේ තියෙන කොටස. ඊට පස්සේ තියෙනවා ඉදිකටු වලින් අයින්වා වගේ වේදනාව විඳිනවා කියනවා. කලාන්ත වෙනවා. ඇඟේ නූල් පොටක් වන්නේ නැහැ. කටු ටික විතරයි. නිතරම තැති අරගෙන ඉන්නේ. මහා බයකින් ඉන්නේ. ඊළඟට මේ ක්‍රෝර දේවල් කරපු ඔවුන්ගේ සිරුරු පිටට පේන්නේ නැහැ කියනවා. පුදුම සහගතයි. ශරීරේ වේන්නේ නැතුව එච්චර පෙරේතයන්ද පෙරේතෝ පේන්නේ නැතුව යනවා. එච්චර භයානක විදියට මේක විපාක දීලා තියෙන්නේ. හරිම පුදුම සහගතයි. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ පෙරේතයන්ට පේන්නේ නැතුව එහෙම්ම කෑක ගහ එක ළඟ ඉන්නවා කියන්නේ. නමුත් පොඩි සංඥාවක් තියෙනවා මේ තැන කහවලහවලා ඉන්නේ කියලා. ඊට පස්සේ මේ සානුවාසි ස්වාමීන් වහන්සේ දවසක් ওই ගම මැදින් වඩින ඈතකට වඩිනකොට අර පෙරේතය ඔක්කොම දැක්කා. අපේ හාන්දුරු නේද, අපේ ගමේ හාන්දුරු නේද කියලා. නමුත් රහත් වෙන්න පින තියෙන ඒ පුංචි දරුවාට එදා යම් කිසි කෙනෙක් අත උස්සලා ගැහුවද රහතන් වහන්සේ දැකපු ගමම්ම ඒ සියලු ප්‍රේතයන්ගේ කකුල පොළොවට කිඳා බැස්සා ඇවිද ගන්න බෑ. කාටවත් එතනින් හෙල්ලෙන්න බෑ. දැක්කද උතුම් අනාගතේ යාට යහපතක් වෙනවා නම් පුංචි කාලේ යාට කරපු දේත් කර්මයේ විදිහට එන හැටි බලන්න. පුදුම සාගතයි. ඔයාලේ ගෙවල් වල ඔයාලේ ගම් වල පොඩි දරුවෝ ඉන්නවා. ওই දරුවන්ට වද දෙන්න එපා. පහත් කළ හලකන්න එපා. ওই ළමයි අනාගතේ කවුරු කවුරු වෙනවද කියලා අපි දන්නේ නැහැ. අනාගතේ අය උතුම් අය වුණොත්, ශ්‍රේෂ්ඨ අය වුණොත් එහෙම පුංචි කාලේ ළමයිට කරදර කරපු අයට දුක හිතේ පස්සේ. මේ බලන්න ඒ අය ප්‍රේත ලෝකෙ ඉපදෙලා පිනක් ගන්න ළඟටවත් එන්න බෑ. එදා ගහපු නිසා. මේ නමුත් එදා අර එක අය කෙනෙක් මගේ මල්ලිට ගහන්න එපා කියලා බදාගත්තානේ. එයාත් දැන් ප්‍රේත ලෝකේ. එයාට විතරක් ඇවිද ගන්න පුළුවන්. දැක්කද කරුණාවක්, මෛත්‍රියක් ඇති වෙච්ච එකේ විපාකේ. එයා අර සානුවාසි ස්වාමීන් වහන්සේ ඉස්සරහට මේ ඇවිල්ලා උන්වහන්සේ යන පාරේ හතර ගාතෙන් නිරුවසින් ඉන්නවා මල පෙරේතයා. ඊට පස්සේ අලිපාරයිනේ හුදකලාව හිටියා. අත් දෙකයි කකුල් දෙකයි බිම ඇනගෙන ඒ තෙරුන් වහන්සේට තමන්ගේ ස්වභාවය පෙන්නවා. ඒ සානුවාසි තෙරුන් වහන්සේ ඒ දර්ශනේ ගණනකට ගත්තේ නැහැ. දැන් ප්‍රේතයෝ දැක්කා කියලා රහතන් වහන්සේලා ඇස්කම් අරගෙන බලන්නේ උන්වහන්සේලා නිකලෙස්. උන්වහන්සේලා දන්නවා මේ සත්‍යය ඕම ලෝකවල යන්නේ කියලා. දැන් අද කාලේනේ පොඩි මොකක් හරි එළියක් ගියොත් මේ එළිය යනවා දප්පරේට. පැය භාගයක් පස්සේ මිනිස්සු ඒ දිහා බලලා ඉන්නවා. එතකොට මොනවාරි කළුපාට ඡායාවක් ගියොත් ඒ දිහා බලලා ඉන්නවා. එතකොට ඒ සානුවාසි ස්වාමීන් වහන්සේ මේ ප්‍රේතයෙක් මෙතන හිටියේ ගණන් ගත්තේ නැහැ උන්වහන්සේ වැඩියා. ඊට පස්සේ නිස්සද්දවම වැඩියා. එතකොට ඒ ප්‍රේතයා මම මැරිලා ගිය ඔබ වහන්සේගේ සහෝදරයා කියලා කෑ ගැහුවා. මම ඔබ වහන්සේගේ සහෝදරයා කියලා. ඊට පස්සේ ඒ සානුවාසි ස්වාමීන් වහන්සේ නැවතුණා. අනේ ස්වාමීනි, ඔබ වහන්සේගේ මවත් පියා දුගති උපන්නා. යමලෝකේ උපන්නා. මේ ලෝකෙන් චුත වෙලා වුන් පෙරේත ලෝකේ උපන්නේ පාපී දේවල් කරලා. ඉතින් කියනවා වුන් දුගතිය උපන්නේ ඉදිකටු වලින් අයින්නවා වගේ වේදනාව විඳිනවා. හැම වෙලාවම අර ඇඹරි ඇඹරි ඉන්නේ. ඇයි දැන් ඉදිකටුකින් ආනුවට ඇඹරෙන්නේ? ඒ වගේ වටේට වටේට ඇනෙනවා. ඉතින් මුළු ඇඟම එහෙට මෙහෙට ඇඹරි ඇඹරි පෙරේතෝ ඉන්නේ. ඇඟේ නූල් පොටක්වත් නැහැ. කටු ටික විතරයි. නිතරම තැටි අරගෙන ඉන්නේ. හරි බයෙන් ඉන්නේ පෙරේතයෝ. මහා බයකින් ඉන්නේ. ක්‍රූර දේවල් කරපු ඔවුන්ගේ සිරුරු පිටට පේන්නේ නැහැ. දැන් අපි හිතන ඉන්නේ මේ යක්කු වගේ, මහා යක්ෂයෝ වගේ පොළොවේ අඩිය ගහලා මේ මිනිස්යාගේ බෙල්ල මෙරිකන් දෙනවා කියලා. මේ කිසිම ප්‍රේතෙක් මේ ප්‍රේත වත්වේ තියෙන කිසිම ප්‍රේතෙක් මේ එහෙම නැහැ. ඒ පෙරේතයෝ බයෙන් ඉන්නේ. ඒ පෙරේතයෝ බයෙන් ඉන්නේ. කාරුණිකව ඔබ වහන්සේ අපිට අනුකම්පා කරන සේක්වා. දම්පැම් පූජා කළ අපිට පින් ලබා දෙන සේක්වා. ක්‍රූර දේවල් කරපු ඔවුන්ට ඔබ වහන්සේ දෙන දානකින් ඔබ වහන්සේ ඇරනම් දැන් අපිට පීත වෙන්න කෙනෙක් නැහැ. ඔබ වහන්සේ විතරයි අපිට දැන් පිනක්වත් දෙන්න ඉන්නේ කිව්වා. දැක්කාද තමන්ම කෙනෙහිරිකම් කරපු අය තමයි අවසානට ඉතුරු වෙන්නේ පිනක්වත් දෙන්න. පුරසල් කරගෙන ළඟට තුරුළු කරගත්ත අය ඔක්කොම එක රොත්තටම ගිහිල්ලා අවසානයේ පෞලියෙන් බැහැර කරපු එකේනා තමයි පිනක්වත් දෙන්නේ ඉන්නේ. පොඩ්ඩක් කල්පනා කරන්න මිනිස්සු තම තමන්ගේ ජීවිත ගැන. ඊට පස්සේ සානුවාසි තෙරුන් වහන්සේ තවත් භික්ෂුන් වහන්සේලා 12 නමක් සමග එදා පින්නපාතේ වෙලියා. බත් කිස කිරීම පිණිස උන්වහන්සේලා එක තැනකට රැස් වුණා. ලස්සන පින්කමක් ඔන්න ඒ සාන්නාංශ කරන්නේ බලන්න. සානුවාසි තෙරුන් වහන්සේ අනිත් තෙරුන් වහන්සේලාට මෙහෙම කිව්වා. ඔබ වහන්සේලාට ලැබිච්ච යමක් ඇත්නම් ඒක මට දෙන්න. ඥාතින් කෙරේ අනුකම්පාව නිසා මම සාංගික දානයක් කරන්නම්. හරි පුදුමයි. උන්වහන්සේ කලේ අර ස්වාමීන් වහන්සේලා 12 නමකගේම පාත්‍ර ගත්තා. පාත්‍ර ටික අරගෙන එක භාජනයකට දැම්මා පාත්‍ර 12ම පිණ්ඩපාතේ. දාලා උන්වහන්සේලා 12 නමට දානය ශාලාවේ ඉඳගන්න කියලා අර දානේ ටිකම මගේ ඥාතින්ට පින් අනුමෝදන් වේවා කියලා තමන්ගේ අතින් බෙදුවා. අන්න පින. ඒ වෙලාවේ අද කාලේනේ පණ්ඩිතකම තියෙන අපි හිව්වේ නෑ, අපි හම්බුකලේ නෑ, අපි ගෙදරින් ගෙනාවේ නෑ. ඔය කතාවමකුත් නෑ. පින්ඩ පාත්‍රය ලැබිච්ච ඒ ස්වාමීන් වහන්සේලාගෙම දානි ආරම් බෙදුවා. ඒක උට බලන්න දැන් ඔය දාන ශාලාවේ වත් කරන අයට, දානි බෙදන අයට කොච්චර පින් කරගන්න පුළුවන්ද කියලා. දැන් ওই මිනිසුත් එක්ක එකට රංචුවට මේ ආරාමවල පන්සල්වල ඈත විහාරවලට දාන් දෙන්න යන අයට ඒ ගෙදර අය මුදල් වියදම් කළත් ඉව්වත් දානි බෙදන අයට කොච්චර පින් රැස් වෙනවද කියලා බලන්න. මේ සානුවාස් ස්වාමීන් වහන්සේ දම් බෙදලානේ පින් අනුමෝදන් කරන්නේ. උන්වහන්සේලා තෙරුන් වහන්සේට ඒ දානි දුන්නා. තෙරුන් වහන්සේ ආර්ය සංඝයාට ආරාධනා කළා ආර්ය මහා සංඝරත්නය වැඩි ඉන්න කියලා දානයක් පූජා කරගත්තා. මවටත් පියාටත් සහෝදරයාටත් පින්පෙත් අනුමෝදන් කළා. මේ පින මාගේ ඥාතීන්ට වේවා, මාගේ ඥාතිවරු සුවපත් වේවා කියලා පින් අනුමෝදන් කරනවා සමගම ඒ උදවියට භෝජන පහළ වුණා. ඊට පස්සේ ඒ භෝජන හරි පිරිසුදුයි, ප්‍රණීතයි, නොයෙක් රසවත් ව්‍යංජන වලින් යුක්තයි. එයින් වර්ණවත් වුණ, බලවත් වුණ, සුවපත් වුණ සහෝදරයා පෙනී හිටියා. දැන් සහෝදරයාට විතරයි ළඟට එන්න පුළුවන්. ඊට පස්සේ කිව්වා, අනේ අපිට ඕන තරම් මේ කෑම බීම හම්බෙලා තියෙන්නේ, අපිට මේ අනේ ඇඳගන්න වස්ත්‍රයක් නැහැ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කහල ගොඩ වලින් මේ වේදිකෑලි හොයාගෙන සිවුරක් හදලා ඒ සිවුර සංඝයාට පූජා කරලා ඥාතින් අනුමෝදන් කළා. පුදුම විදිහේ දිව්‍ය සලු පහළ වුණා. ඒ නන්දන රජුරවන්ටවත් නැහැ කියනවා ඉතර දිව්‍ය සලු. ඉතින් ඒ සලු වලින් සැරසිලා මේ අය ආයේතර අයියා ස්වාමීන් වහන්සේ ළඟට ආවා. අපිට පුදුම ඇඳුම් දැන් තියෙන්නේ. අනේ අපිට ස්වාමීනි අපිට ඉන්න දණක් නැහැ. ඊට පස්සේ සානුවාසි තෙරුන් වහන්සේ කොලාතු සෙවිලි කරලා කුටියක් හැදුවා. කොලාතු වලින් කුටියක් හදලා සිව්දිගින් වළින සංඝයාට පූජා කළා. මවටත් පියාටත් සහෝදරයට පිරිසට පින් අනුමෝදන් කළා. මේ පින් අනුමෝදන් කරනකොටම ඥාතීන් සුවපත් වේවා කියලා නොයේ කූටාගාර නිවාස පහළ වුණා. විශාල මාලිගා පහළ වුණා. ඇත්තටම මේ පිනේ ආනිසංසයක් වින්වත්නේ. කූටාගාර නිවාස පහළ වුණා. ඊට පස්සේ ඒවා ලස්සනට බෙදලා තියෙන මාලිගා දෙව්ලොව දිව්‍ය විමාන වගේ බැබලෙනවා. අනේ ස්වාමිනී අපිට ලස්සන ගෙවල් පහළ වුණා. අපිට දැන් තියෙන වතුර පොදක් නැති එක විතරයි කිව්වා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ සංඝයාට පැන් පූජා කළා. පැන් ඒ පින ඥාතීන්ට අනුමෝදන් කළා. ඒ පින අනුමෝදන් කරනවත් එක්කම හතරැස් ගැඹුරු සීතල පැන් පොකුණු පහළ වුණා. ඒ ප්‍රේතයෝ ඒ පොකුණේ බැහැලා නාල මුළු ඇඟම පිරිසිදු කරගෙන සුවඳවත් වෙලා ඇවිල්ලා කිව්වානේ අපේ කකුල් පැලිලා තියෙන ඇවිද ගන්න බෑ, අම්මලාටත් ඇවිද ගන්න බෑ. ඊට පස්සේ සානුවාසි තෙරුන් වහන්සේ පති තියෙන සිරිපු ජෝඩුවක් ලබාගෙන ඒක සිව් දිසාවෙන් වඩින සංඝයාට සිරිපු පූජා කළා. ඒ සිරිපු පූජා කරනවත් එක්කම පූජා කළා මගේ ඥාතීන්ට අනුමෝදන් වේවා කියලා අනුමෝදන් කළා. ඒ අනුමෝදන් කරනකොටම විශාල රථයක් පහළ වුණා, දිව්‍ය රථයක්. ස්වාමිනි ඒ දිව්‍ය රතෙන් සියලු ප්‍රේතයෝ ආවා, අම්මයි තාත්තයි සහෝදරයි මූලික වෙලා. ස්වාමිනි ඔබ වහන්සේට යහපතක්ම වේවා. බත් වලින්, රෙදි වලින්, ගෙවල් වලින්, පැන් වලින්, යානා වලින් අපිට උපකාර කරලා ඔබ වහන්සේගේ අනුකම්පාව අපිට ලැබුණා. ලෝකේ කාරුණික වූ මුනිවරයාණෙනි, අපි මේ ආවේ ඔබ වහන්සේට වන්දනා කරගන්නයි කියලා මේ වන්දනා කරලා මේ පසුට ප්‍රකාශ කරලා උන්වහන්සේට බොහෝ මේ ප්‍රශංසා ප්‍රීති ගෝසා පැවැත්තුවා. මේ සානුවාසි මේ ස්වාමීන් වහන්සේට ඒ ප්‍රේතයෝ පින්වතුනි මේ ප්‍රේතයන්ට පින් අනුමෝදන් කිරීමේදී තියෙනවා රබිජ්ජමාන ප්‍රේතවත්වේ ගාථාව. මේක තානේ තිසස්ස ප්‍රේතස්ස දක්ෂිනවප කප්පත. ඒ කියන්නේ පින් මෙහින් දෙනකොට ඒක ඒ සුදුසු තැන ඉන්න ප්‍රේතයාට අනුමෝදන් වෙනවා. තස්මා දදේත ප්‍රේතානං අනුකම්පාය වුණප්පුණා. ඒ නිසා මියගිය ඥාතීන්ට පින් දෙන්න කියනවා, දන් දීලා අනුකම්පා කළා පුනප්පුණ නැවත නැවත. දැන් මම මේ වචනේ කිව්වේ මිනිස්සු අහනවා නිතර මියගිය ඥාතීන්ට පින් දෙන්න හොඳ නැද්ද කියලා. උදේ හවස බුදුන් වැඳ වැඳ පින් දෙන එක නෙවෙයි මේ කියන්නේ. දන් දීදී පුනප්පුණ අනුකම්පාවෙන් නැවත නැවත මියගිය ඥාතීන්ට පින් දෙන එක හොඳයි කියලායි මේ දේශනාවල තියෙන්නේ. ඉතින් ඒ නිසා බලන්න සංසාරේ ඒ වගේම මේ ප්‍රේතයා ඉන්න ස්වභාවය අනුව අපි දෙන්න ඕන කොයි විදිහටද පින් දෙන්න ඕන බලන්න. ගෙයක් නැත්නම් මොකද්ද දෙන්නේ? බඩගින්නේ ඉන්නවා නම් මොනවද දෙන්නේ? පිපාසයෙන් ඉන්නවා නම් මොනවද දෙන්නේ? ඇවිද ගන්න බැයි නම් මොනවද දෙන්නේ? ඉතින් ඒ වාගේ අර ඊළඟට වස්ත්‍ර නැත්තම් මොනවද මෙහින් දෙන්නේ? ඒ නිසා මම කිව්වේ ප්‍රේතය අපිත් එක්ක ප්‍රේතය කතා බහ කරලා සම්බන්ධ නැති නිසා අපි දන්නේ අපේ මියගිය ඥාතීන් කොයි කොයි විදිහේ දුකින් ඉන්නවද කියලා. නමුත් ප්‍රේතයන්ට තියෙන පොදු දුක් ටික තමයි බඩගින්න, පිපාසය, වස්ත්‍ර නැතිකම, ඊළඟට ගෙවල් නැතිකම, ඇවිද ගන්න බැරිකම, ලිඩ රෝග. ඒ වගේ නිසා අපි කොට්ට මෙත්ත, ඇඳ ඇතිරිලි, වතුර, ආහාර පාන, බෙහෙත්, ඖෂධ, හැරයටි, කොසු, ඉදල් ඔය වගේ හැම උපකරණයක්ම මීගේ ඥාතින්ට පින් දෙන වෙලාවේ පූජා කරන එක හොඳයි. ඒ පින අනුමෝදන් වෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි ඒ විදිහට කරුණු කාරණා තේරුම් ගන්න. ඉතින් කල් වේලාව අනුව ওই විදිහට අපි විස්තර කළේ. ඔන්න බලන්න ප්‍රේත ලෝකෙ ඉතින් එක්කෙනෙක් හරි ගැළවිලා හිටපු නිසා, පින ගැන දන්න කෙනෙක් හිටියා කිය හිටපු නිසා මේ වගේම බේරුණා. දැන් ඔයාලා හිතන්න සුද්ධෙක් මැරිලා ප්‍රේත ලෝකෙ ඉපදුනොත් එයාගේ ඥාති සුද්ධන්ට ඒ මැරිච්ච ප්‍රේතයා ඇවිල්ලා කිව්වොත් කොහොමද ඒ සුද්ධා ඒ ප්‍රේතයා සුවපත් කරන්නේ? හොඳට කල්පනා කරන්න. කොහේ හරි දෙමළ මිනිස්සේගේ මැරිලා ප්‍රේතයෙක් ඉපදුනොත් අපි කියමු දකුණු ඉන්දියාවේ මැරිලා කෙනෙක් ප්‍රේත ලෝකෙ උපදිනවා. ඊට පස්සේ ඇවිල්ලා මේ දුක කියනකොට ඒ දෙමළ මිනිස්සයා කොහොමද උපකාර කරන්නේ? මතක තියාගන්න ප්‍රේතයෙකුටවත් පිහිට වෙන්න පුළුවන්නේ සිංහල බෞද්ධ මිනිසුන්ට විතරයි. මේ ලෝක ධාතුවේම අනිත් අය දන්නේවත් නැහැ. ඉන්දියාවේ මැරිලා කෙනෙක් ප්‍රේතෙක් ආවොත් ඒ ප්‍රේතයා වෙනුවෙන් දේවාලයක් හදලා පූජාවල් පවත්වනවා ඉන්දියාවේ ප්‍රේතයාට. ගෙදරින් මැරිලා කෙනෙක් ප්‍රේතෙක් වුණොත් එහෙම ඒ ගෙදර මිනිස්සු උත්සව තියනවා අපේ කෙනෙක් දෙවියෝ අතරට ගියා කියලා. මේ ප්‍රේතයන් ඇඳුන් නැතුව එන ප්‍රේතයන්ද ඉන්දියාවේ මැරිච්චවුන් පේන් දෙනවා දවස් හත යනකොට. කිසි කෙනෙකුට මෙහෙම දාන නැහැ. අවුරුද්දකට වතාවක් පිටිගුල්ල ටිකක් අහසට දාලා පින්න දාන කියලා මියගේ ඥාතින්ට කෑම කියලා දෙනවා. මතක තියාගන්න මේ බුද්ධ ශාසනය නැති කරගන්න එපා. දරුවන්ට මේ කුසල් අකුසල් ගැන කියලා දෙන්න, ශාසන දායාදේ දෙන්න, මුණුබුරන්න දෙන්න, අනිත් අයට කියන්න, ඥාතින්ට කියන්න. මේ ශාසනය නැති වුණොත් එහෙම ඉවරයි. පෙරේතයෙකුටවත් නෑ සැනසෙල්ලක්, මිනිසුන්ටත් නෑ, පෙරේතයන්ටත් නෑ, ඔක්කොම හතර අපායයි තමයි. ඒ අවුරුදු කෝටි ගාණක් දුක් විඳින්න ඉන්න සිද්ධ වෙනවා. පින් දෙන්න කෙනෙක් නැති නිසා මතක තියාගන්න බිම්බිසාර රජුරුවන්ගේ ඥාතින් කල්ප 92ක් ආවා පින් දෙන්න කෙනෙක් නැතුව. ඒකට හරියට පින් දෙන්න කෙනෙක් නැතුව අද මැරෙන කෙනා සමාජයට කල්ප 92ක් ඉඳ වෙයි තවත් පින් ගන්න. ඉතින් ඒ නිසා මේක තමයි භයානක සංසාරය කියන්නේ. ඒ නිසා මේ බියකරු සංසාරයෙන් නිදහස් වෙන්න ඔබට වාසනාව ලැබේවා කියලා අපි කීටි සෙත් ප්‍රාර්ථනා කරනවා.